අද වර්තමානයේදී අධ්‍යාපනඥයන් මනෝවිද්‍යාඥයන් මනෝවිද්‍යා උපදේශකවරුන් මනුෂ්‍යයාගේ කුසලතා ස්කිල්ස් ගැන බොහොම අවධානය දෙන්නේ වර්තමානයේ කෙනෙක්ගේ කුසලතාවයක් විදිහට දක්ෂතාවයක් විදිහට දියුණු කළ හැකි දියුණු කළ යුතු කාරණේ මොකක්ද කියලා අද පරිශන කරමින් කාලය. අන්නේ දෙන්නේ අද බොහෝ දෙනාට අමාරුම දෙයක් විදිහට සලකන්නේ වර්තමානයේ එක අරමුණක අවධානය පවත්වා ගැනීම. විශේෂයෙන්ම ළමා පරපුරට වාහනම තියෙනවා. ඩිවයිසස් පාවිච්චි කරන්න පුළුවන් වේගෙන්. දැනුමක් තියෙනවා ලකුණකින් ගන්න පුළුවන් භාෂාවක් කතා කරන්න පුළුවන් සම්මාද. නමුත් ඒගේ සතුට අඩු වෙලා තියෙනවා. ඇයි හේතුව? ඒ තමයි එක දෙයක වැඩිපුර කාලයක් අවධානය තියාගන්න බැරි කම. ඉන්නේ අවධානය විතරක් නෙවෙයි. සිතේ අවධානය විතරක් නෙවෙයි. එක ඉරියව්වක අතපය නොසොල්වා වැඩි වේලාවක් ඉන්නටවත් අදාප ගත වෙලා නෑ. අද මේ 21 වෙනි සියවසේ තරක් නෙවෙයි. එදා තිස්ස පුරවහයන් සියවසේ. සැබෑ ලක්ෂණයේදී කිව්වේ මොකද්ද? එක ඉරියව්වක කාය සංසිත වැඩි වේලාවක් සමා ගැනීමට පවතින ලක්ෂණයි. අනාගාමී සහ රහතන් වහන්සේ කෙනෙක් අවිඥානිකව නුඹ පුළුවන් දවස් හතක් එක දිගට ආසන් ප්‍රසන්නක් නොකර කෑමක් නොගෙන දවස් හතක් ඉන්න. අපිට ඒ තත්ත්වයට එකපාර යන බැරිම අඳුම වශයෙන් විනාඩි 5 අපේ අඳුම වශයෙන් අපේ ශරීරයවත් එක ඉරියව්වක තියාගන්න අපලස්ස වෙන්න ඕන. එන්නේ දැසපාරක් වැඩි කරගන්න ඕන. අපේම සතුට දිනු කරගන්න. එහෙම නැත්නම් අපිට නියම සතුටක් සැනසීමක් ලැබෙන්නේ නැහැ. එහෙම නැතුව ලබන සතුට අපි ලබන්නේ කොහෙන්ද? බාහිර පුද්ගලයෙන් හරි බාහිර දෙයකින් හරි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සම්බන් පරවසන් දුක්ඛං සම්බන් ඉස්සරියන් සෝම් කියලා. යම් දෙයක පාලනය තියෙන්නේ බාහිර දෙයක් මත නම් ඒක දුකෙන් අවසන්. සම්බන් ඉස්සරියන් සෝම් යමක පාලනය තියෙන්නේ තම තුළ නම් ඒක සැපකර හේතුවයි. ඒ නිසා තමා කල්පනා කළ බලන්න මේ තමන් යන ගමන් මඟ දුකින් අවසන් වෙන ගමනක්ද දුක නිවාට පත් කරගන්න ගමනක්ද කියලා. අපට පුළුවන් නම් අපේ ශරීරය ගැන උපරිම අවධානයෙන් වර්තමාන තුල ඉන්න මෙන්න අපේ දක්ෂතාවය. අද නම් සංකල්පය අපට හුවාක් නටන්න පුළුවන් වුණා අපේ දක්ෂය කියන්නේ. වාහ මේකින් එක දිගට පෑනක් නටන්න පුළුවන් නම් දක්ෂය කියන්නේ අපි හිතන්නේ නේ. එහෙම දක්ෂතා තියෙනට පුළුවන් කියන්න විනාඩි 5ක් එක ඉරියව්වක් කියන සිල් වීන පුළුවන් කියන්නේ ඒක නටනවා තමයි ලේසියි. මෙන්න මෙතන තමයි තමයි දක්ෂතා වලින් තමයි. සතිමත් බව කොහොම කිරීමෙන් මෙලෙසමයි දිනු කරන්නේ. මෙතන තමයි සැබෑසම සතුට වන මාර්ගය. මේ සතුටේ බාහිර කෙනෙක්ගෙන් බාහිර දෙයකින් නම් සතුටක් නෙවෙයි. අපි අභ්‍යන්තරයෙන් අප විසින් ජනිත කරගන්න අවශ්‍යතාවය. බුදුන් වහන්සේගේ සඳහා පණිවිඩය අපි උපයෝගී කරගෙන අපේ ශරීරය ගැන සතුටුමත් වෙන්න විශේෂයෙන් තමන්ගේ ඉන්න ඉරියව්ව ගැන සිහියෙන් පිළිගන්න. ඒක තමයි අප කොහොම කරන්නේ. ඒ ඉරියව් හතරින් කරන්න පුළුවන්. අපිට හතරම බැරුණා. අපේ ඉරියව් කීපයකින් මේ වැඩසටහන තුළ මේ දෙවැනි කොටසදී අප කොහොම කරන්න බලාපොරොත්තු වෙනවා. සතිමත් ඉඳ ගැනීම, සතිමත් සිට ගැනීම සහ සතිමත් ඇවිදීම. Mindful sitting, mindful standing, and mindful walking. These are the places where we practice mindfulness in body postures according to Mahasatipatthana Sutta, the great discourse of mindfulness. It comes in Digalibai. Digalibai, Mahasatipatthana Sutra, Anuvan, Khayapasana Kodasena, Iriyapata Kodasena, Apa, Purnukaran Valahura Tuvani. වාඩිවෙන්නකොට වාඩිවෙලින් ඉරියව්වගෙන අපි හොඳට සිහියෙන් ඉන්නවා. ටික වෙලාවක් අපි ඉඳලා අපි සිහියෙන් හිට ගන්නවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉරියව්වගෙන සිහියෙන් ඉන්නවා. ඉතින් අපි ටිකක් වෙලා සක්මන් භාවන කරමු. එහෙනම් පහක් ගන්න. මේ පාසල අපි දැන් අවුවත් ටිකක් බහලා ගිහලා නැතිනේ. පුළුවන් නැත්නම් අපි එක දිගට පේළියකට සක්මන් භාවනා ටිකක් කරමු. අමාරු කෙනෙක් ඉන්නවා නම් මොහොම මිලයටවත් නැහැ. පුළුවන් අය අපි සතිමත් ඇරදීම කොහොමද කළා නැවත මෙතින් කරිලා මෙතින් නැවතත් අපර එක දියුම් කරලා විදර්ශනා පැත්තට ටිකක් ඉඳ ලැබෙන වෙලාවට ටිකක් අප කොහොම කරමු. මේකද කරන්නේ අපේ කය ගැන ඉන්න ඉරියව්ව ගැන සිහිය දියුණු කිරීමයි කරන්නේ. ඒක කායපස්සනාව, ඒක සතිපට්ඨානය, ඒක සමථය, ඒක සම්මුති සත්‍ය තුළින් ලැබෙන කරන දෙයක් අපි. කයට හිත තියෙන එක සතිපට්ඨානය, ඒක සමථය, ඒක සම්මුති සත්‍ය තුළ ලෝක විවහාරය තුළ තියෙන දෙයක් අපි කරන්නේ අපේ විතරලා තියෙන සිත එක අරමුණකට ගැනීමෙහි උපක්‍රමයක් විදියට. නිසින්නෝවා නිසින්නෝම ඊට පදානාති. ඉන්නකොට ඉන්න ඉරියව ගැන සිහියෙන් හොඳවගෙන වර්තමානයේ තුළ. ඒ වගේම චිත්තන්තෝවා චිත්තෝමි ඊට පදානාති. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉරව ගැන සිහින්න. ගච්ඡන්තෝ ආගච්ඡාමි इति පජානාති. යනකොට යන බව ගැන හොඳ අවධානය යනවා. නාසයස් දෙතර හිට තියාගන්න එක මුලින් කරලා ඒකෙන් හිත ටික ටික සැහැළු කරගෙන සියුම් කරගෙන හොඳට තමන්ගේ ඉන්න ඉරියව්ව ගැන සිහින් ඉන්නවා. ඒක සමතේ. ඒක තමන්ට කැමති වෙනවා කොහොම කරන්න පුළුවන්. ඒත් ඒක ඒ තරමට යන්න පුළුවන්. ගියාට පස්සේ තමා නැවත සති නිමිතර හිත අරගෙන මේ ඉරියව්ව ගැනම සිහින් ඉන්නවා. මේක සමතේ. මේක ඉරියව්වට භවනා. එහෙම ඉන්නකොට කෙනෙක්ට හැමදෙනාම මේක මෙදර්ශනාකට හරවන්න යන්න පුළුවන්. දැන් මේ කය ගැන සීකරන මොහොත ඇත්තටම කාය විඥාන පිළිපිටුවට මේක කාය විඥාන අවස්ථාව නෙවෙයි. කය පොට්ටම්ය කාය විඥානය නිරුද්ධ තැනක මනංච පටිච්ච ධම්මේ දුප්පජ්ජති මන විඥාන අවස්ථාවක් නියන්නේ. මානසින් මේක තේරුම් ගන්න මොහොතකයි තමා මේ කයපයි පරිහරණය කරන්නේ. නැත්නම් මේ කයපයි හරණය කරනවා කියලා දැනගන්න මොහොත මනෝවිඤ්ඤාණ අවස්ථාවක් මේක. නැත්නම් රූපේ නිරෝධ වෙච්චනක් කියලා රූපේ නිරෝධයේ බැහැීම. නැත්නම් රූපාදී ස්කන්ධ පංචකයේ අට ගැනීම නිරෝධයේ අමුදේ බලන්න පුළුවන්. තමන් කැමතිනම් සක්මන් භාවනාව කරන අතරතුරේදීම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන සිතන මොහොතේදීම තමන් දක්ෂණ තමන්ට විදර්ශනා වඩන්න පුළුවන්. මේක තමයි සරලව තියෙන පැහැදිලි කිරීම. අපි පස්සේ තවත් කාරණා කතා කරමු. දැනට අප විනාඩි කිහිපයක් මේ ඉන්න ඉඳගෙන ඉරියව්ව ගැන අප සතියක් වෙනවා. මනස ශරීරයෙන් සැහැල්ලු කරලා තමා කැමති සැහැල්ලු ඉරියව්වකින් පහසෙන් ඉඳගන්න. ශරීරය කෙනෙක් තියාගන්න හොඳට වාම තුනින් දක්නවල තියාගෙන ශරීරය සැහැල්ලු කරගන්න. දැන් ඔබ ඉන්න ඉරියව්ව ගැන මනස සැකමක් වෙන්න විශේෂයෙන් පාදාසය දක්වා දෙපාසයේ හිස දක්වා තමයි ඉරියව්ව ගැන සැලකිලිමත් වෙන්න සතිමත් වෙන්න. වර්තමානයේ තුළ උපරිම ලෙස සතිය පවත්වා ගැනීම. දැන් සමානින්ම ඉරියව්ව ගැන සතිමත් වීම. ආස්තේතම් පිට තියාගෙන දැන් තමන්ගේ ආස්තේතම් මගක් විවර කරගන්න. අමා ඉදිරිපස අඩි දෙකක් තුනක් ප්‍රමාණයට දැස යොමු කරගන්න. හොඳට තමන්ගේ දෙපා රිලැක්ස් කරගන්න, සැහැල්ලු කරගන්න. දැන් තමන් සිහියෙන් නැගිටින්නයි සෝදානම් වන්නේ. අමාරු අය නැගිටින්න එපා, එහෙම ඉන්න. පුළුවන් අය හොඳට සිහියෙන් දැන් නැගිටින්න. මෙලෙස සැදී සැදල කරගන්න නාසයන් සිතුනට තියාගෙන ඉඳගෙන හිටගෙන සිටි ඉරියව ගැන සතුටුමත් වෙන අවස්ථාව. ඒ අතර ඔබට පුළුවන් ඉඳ අසල තියනවා නම් ඉඳ පහසුකම් තියනවා නම් බඩි දීර්ඝයක් ඉදිරියට සක්මනේ යෙදෙන්න අනිත්‍යයට බාධා නොවන විදියට සතිමත් පරිදිම අපෙන් පුහුණු කරමු. පිළිවෙලාවක් අඩි කීපයක් හරි ඉදිරියට ගිහිල්ලා ඔබ ඉන්න ස්ථානයට නැවත සතිමත් වෙන්න. දෙන්න තුලින් නැවතම ඉඳගෙන හිටපු තැනටම සතිමා කරගෙන ඉවිල්ලා ඉඳගෙන ඉන්න සතිමා එවැනිම සහ සතිමා සිලගෙන සිටින්න ශරීරය ගැන සම්පූර්ණ අවධානයෙන් වර්තමානයේ තුළ ප්‍රතිආගෙන ඉන්න ඉරියව්ව ගැන සතිමත් සිටින අවස්ථාව. නාසය ආශ්‍රිතව ආරම්භ තියන ගනිමින් ශරීර ඉරියව්ව පිළිබඳව සතිමත් වෙන අවස්ථාව. ඉරියව්ව මාරු කරන යන්නේ නාසය ආශ්‍රිතව ප්‍රතිආගමනයෙන් එමින් සිහියෙන් වාඩි වෙන්නටයි සූදානම් වන්නේ. ඇත්තෙන්ම නෑරගෙන බලනවා ඔබ මේ ආසනයේ මත දැන් ඉඳගන්න. Thank you. සාභාවිකවම සිදුවන ආස්වාස ප්‍රස්වාසයට භාවනාවෙන් සිරින මොනවාද? නාසයන්සේ දෙහි තියාගෙන උස්මෙන් දෙලෙන උඩට වෙන බවත් පිටරෙන මොඩ පිටරෙනවත් පිළිමදව සම්පූර්ණ අවධානයෙන් පසුවන මොහොත. ආස්වාස ප්‍රස්වාසයේ තුල එක සතිමත් වෙන වෙලාවේ ක්‍රමයෙන් හිත එක අරමුණක බොහෝ වේලාවක් පවතින මොහොතේ සමාධිමත් මොහොතේ ආස්වාස ප්‍රස්වාසයේ තුලම හිත සමාධිමත් වෙනවාට මේ සමාධිමත් දෙසිතින් මනෝන ගේම් කරන මොහොත ආස්වාස ප්‍රස්වාසයේ මාන හදාගත්ත පින් හඳුනා ගන්න මොහොත ආස්වාස් ප්‍රස්වාසයෙන් නිරුද්ධ වෙන්නේ මගේ කය පොට්ටලය ආය විඥානය නිරුද්ධ වෙන මොහොතට මා මනෝ විඥානයෙන් මෙතෙරුම් වන මොහොත රූපෙන් වේදනා සංඥා සංඛාර විඥාන හේතු ඇති කලෙහි එම මොහොතේම මේ ස්කන්ධ හට ගන්නවා හේතු නිරෝධ නිරෝධය පත්වෙනවා සම්දේ ධම්මාන පස්සේ විහෙරති වය ධම්මාන පස්සේ විහෙරති විසුන්දියා සම්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින්දති දුක්ඛේ එසමංගෝ විසුන්දියා